సంయుక్త నికాయ 2.6.1 ఆహార సుత్తం పంచన్నం చ వో భిక్ఖవే నివరణానం సత్తన్నం చ భుజ్జంగానం ఆహారం చ అనాహారం చ దేశిసామి తం సునాథ కోచ భిక్ఖవే ఆహారో అనుపన్నస్స వా కామచ్ఛందస్స ఉపాదాయ ఉపన్నస్స వా కామచ్ఛందస్స భీయో భావాయ వేపుల్లాయ అత్థి భిక్ఖవే శుభ నిమిత్తం తత్ అయోనిసో మనసికార బౌలికారో అయమాహారో అనుపన్నస్స వా కామచ్ఛందస్స ఉపాదాయ ఉపన్నస్స వా కామచ్ఛందస్స భీయో భావాయ వేపుల్లాయ కోచ భిక్ఖవే ఆహారో అనుపన్నస్స వా వ్యాపాదస్స ఉపాదాయ ఉపన్నస్స వా వ్యాపాదస్స భీయో భావాయ వేపుల్లాయ అత్థి భిక్ఖవే పటిఘ నిమిత్తం తత్ అయోనిసో మనసికార బౌలికారో అయమాహారో అనుపన్నస్స వా వ్యాపాదస్స ఉపాదాయ ఉపన్నస్స వా వ్యాపాదస్స భీయో భావాయ వేపుల్లాయ కోచ భిక్ఖవే ఆహారో అనుపన్నస్స వా థీనమిద్ధస్స ఉపాదాయ ఉపన్నస్స వా థీనమిద్ధస్స భీయో భావాయ వేపుల్లాయ అత్థి భిక్ఖవే అరతి తంది విజంభితా భత్ సమ్మదో చేతసోచ లీనత్తం తత్ అయోనిసో మనసికార బౌలికారో అయమాహారో అనుపన్నస్స వా థీనమిద్ధస్స ఉపాదాయ ఉపన్నస్స వా థీనమిద్ధస్స భీయో భావాయ వేపుల్లాయ కోచ భిక్ఖవే ఆహారో అనుపన్నస్స వా ఉద్ధచ్చ కుక్కుచ్చస్స ఉపాదాయ ఉపన్నస్స వా ఉద్ధచ్చ కుక్కుచ్చస్స భీయో భావాయ వేపుల్లాయ అత్థి భిక్ఖవే చేతసో ఔపశమో తత్ అయోనిసో మనసికార బౌలికారో అయమాహారో అనుపన్నస్స వా ఉద్ధచ్చ కుక్కుచ్చస్స ఉపాదాయ ఉపన్నస్స వా ఉద్ధచ్చ కుక్కుచ్చస్స భీయో భావాయ వేపుల్లాయ कोच भिक्खवे आहारो अनुपन्नाय वा विचिकिच्छाय उपादाय उपन्नाय वा विचिकिच्छाय भीयो भावाय विपुल्लाय अथि भिक्खवे विचिकिच्छाट्ठानिया धम्मा तत्त अयोनिसो मनसिकार बहुलीकारो अयमाहारो अनुपन्नाय वा विचिकिच्छाय उपादाय उपन्नाय वा विचिकिच्छाय भीयो भावाय विपुल्लाय कोच भिक्खवे आहारो अनुपन्नस्स वा सति सम्भुञ्जङ्गस्स उपादाय उपन्नस्स वा सति सम्भुञ्जङ्गस्स भावना पारिपूर्या अथि भिक्खवे सति सम्भुञ्जङ्गट्ठानिया धम्मा तत्थयोनिसो मनसिकार बहुलीकारो अयमाहारो अनुपन्नस्स वा सति सम्भुञ्जङ्गस्स उपादाय उपन्नस्स वा सति सम्भुञ्जङ्गस्स भावना पारिपूर्या कोच भिक्खवे आहारो अनुपन्नस्स वा धम्मविचय सम्भुञ्जङ्गस्स उपादाय उपन्नस्स वा धम्मविचय सम्भुञ्जङ्गस्स भावना पारिपूर्या अथि भिक्खवे कुशला कुशला धम्मा सावञ्जान वञ्जा धम्मा हीनप्पनीता धम्मा खन्न सुख सप्पटि भागा धम्मा तत्थयोनिसो मनसिकार बहुलीकारो अयमाहारो अनुपन्नस्स वा धम्मविचय सम्भुञ्जङ्गस्स उपादाय उपन्नस्स वा धम्मविचय सम्भुञ्जङ्गस्स भावना पारिपूर्या कोच भिक्खवे आहारो अनुपन्नस्स वा विरिय सम्भुञ्जङ्गस्स उपादाय उपन्नस्स वा विरिय सम्भुञ्जङ्गस्स भावना पारिपूर्या अथि भिक्खवे आरम्भधातु निक्खमधातु परक्कमधातु तत्थयोनिसो मनसिकार बहुलीकारो अयमाहारो अनुपन्नस्स वा विरिय सम्भुञ्जङ्गस्स उपादाय उपन्नस्स वा विरिय सम्भुञ्जङ्गस्स भावना पारिपूर्या कोच भिक्खवे आहारो अनुपन्नस्स वा पीति सम्भुञ्जङ्गस्स उपादाय उपन्नस्स वा पीति सम्भुञ्जङ्गस्स भावना पारिपूर्या अथि भिक्खवे पीति सम्भुञ्जङ्गट्ठानिया धम्मा තත්ථයෝනිසෝ මනසිකාර බෞලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා පීති සම්බජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා පීති සම්බජ්ජංගස්ස භාවනා පාරිපූරියා කෝච භික්කවේ ආහාරෝ අනුපන්නස්සවා පස්සද්ධි සම්බජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා පස්සද්ධි සම්බජ්ජංගස්ස භාවනා පාරිපූරියා අත්ථි භික්කවේ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි තත්ථයෝනිසෝ මනසිකාර බෞලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා පස්සද්ධි සම්බොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා පස්සද්ධි සම්බොජ්ජංගස්ස භාවනා පාරිපූරියා කෝච භික්කවේ ආහාරෝ අනුපන්නස්සවා සමාධි සම්බොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා සමාධි සම්බොජ්ජංගස්ස භාවනා පාරිපූරියා අත්ථි භික්කවේ සමත නිමිත්තං අභ්‍යග්ග නිමිත්තං තත්ථයෝනිසෝ මනසිකාර බෞලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා සමාධි සම්බොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා සමාධි සම්බොජ්ජංගස්ස භාවනා පාරිපූරියා කෝච භික්කවේ ආහාරෝ අනුපන්නස්සවා උපේක්ඛා සම්බොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා උපේක්ඛා සම්බොජ්ජංගස්ස භාවනා පාරිපූරියා අත්ථි භික්කවේ උපේක්ඛා සම්බොජ්ජංගට්ඨානියා ධම්මා තත්ථයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමාහාරෝ අනුපන්නස්සවා උපේක්ඛා සම්බොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා උපේක්ඛා සම්බොජ්ජංගස්ස භාවනා පාරිපූරියා කෝච භික්ඛවේ අනාහාරෝ අනුපන්නස්සවා කාමච්ඡන්දස්ස උප්පාදාය උප්පන්නස්සවා කාමච්ඡන්දස්ස භීයෝ භාවාය විපුල්ලාය අත්ථි භික්ඛවේ අසුභ නිමිත්තං තත්ථයෝනිසෝ මනසිකාර බහුලීකාරෝ අයමානාහාරෝ අනුපන්නස්සවා කාමච්ඡන්දස්ස උප්පාදාය උප්පන්නස්සවා කාමච්ඡන්දස්ස භීයෝ භාවාය විපුල්ලාය කෝච භික්කවේ අනාහාරෝ අනුපන්නස්සවා ව්‍යාපාදස්ස උප්පාදාය උප්පන්නස්සවා ව්‍යාපාදස්ස භීයෝ භාවාය විපුල්ලාය අත්ථි භික්කවේ මෙත්තා චේතෝ විමුක්ති තත්ථයෝනිසෝ මනසිකාර බහුලීකාරු අයමනාහාරෝ අනුපන්නස්සවා ව්‍යාපාදස්ස උප්පාදාය උපන්නස්සවා ව්‍යාපාදස්ස භීයෝ භාවාය වේපුල්ලාය කෝච භික්ඛවේ අනාහාරු අනුපන්නස්සවා තීනමිද්දස්ස උප්පාදාය උපන්නස්සවා තීනමිද්දස්ස භීයෝ භාවාය වේපුල්ලාය අත්ථි භික්ඛවේ ආරම්භ ධාතු නික්ඛම ධාතු පරක්කම ධාතු තත්ථයෝනිසෝ මනසිකාර බහුලීකාරු අයමනාහාර අනුපන්නස්සවා තීනමිද්දස්ස උප්පාදාය උපන්නස්සවා තීනමිද්දස්ස භීයෝ භාවාය වේපුල්ලාය කෝච භික්ඛවේ අනාහාරු අනුපන්නස්සවා උද්ධච්ච කුක්කුච්චස්ස උප්පාදාය උපන්නස්සවා උද්ධච්ච කුක්කුච්චස්ස භීයෝ භාවාය වේපුල්ලාය අත්ථි භික්ඛවේ චේතසෝ ූපසමෝ තත්ථයෝනිසෝ මනසිකාර බහුලීකාරු අයමනාහාර අනුපන්නස්සවා උද්ධච්ච කුක්කුච්චස්ස උප්පාදාය උපන්නස්සවා උද්ධච්ච කුක්කුච්චස්ස භීයෝ භාවාය වේපුල්ලාය කෝච භික්ඛවේ අනාහාරු අනුපන්නාය වා විචිකිච්ඡාය උප්පාදාය උපන්නාය වා විචිකිච්ඡාය භීයෝ භාවාය වේපුල්ලාය අත්ථි භික්ඛවේ කුසලා කුසලා ධම්මා සාවජ්ජාන වජ්ජා ධම්මා හීනපනීතා ධම්මා කන්න සුක්ඛ සප්පටිභාගා ධම්මා තත්ථයෝනිසෝ මනසිකාර බහුලීකාරු අයමනාහාර අනුපන්නාය වා විචිකිච්ඡාය උප්පාදාය උපන්නාය වා විචිකිච්ඡාය භීයෝ භාවාය වේපුල්ලාය කෝච භික්ඛවේ අනාහාරු අනුපන්නස්සවා සති සම්බන්ධංගස්ස උප්පාදාය උපන්නස්සවා සති සම්බන්ධංගස්ස භාවනා පාරිපූරියා අත්ථි භික්ඛවේ සති සම්බන්ධංගට්ඨානියා ධම්මා තත්ථ අමනසිකාර බහුලීකාරු අයමනාහාර අනුපන්නස්සවා සති සම්බන්ධංගස්ස උප්පාදාය උපන්නස්සවා සති සම්බන්ධංගස්ස භාවනා පාරිපූරියා කෝච භික්ඛවේ අනාහාරු අනුපන්නස්සවා ධම්මවිචය සම්බන්ධංගස්ස උප්පාදාය උපන්නස්සවා ධම්මවිචය සම්බන්ධංගස්ස භාවනා පාරිපූරියා අත්ථි භික්ඛවේ කුසලා කුසලා ධම්මා සාවජ්ජාන වජ්ජා ධම්මා හීනපනීතා ධම්මා කන්න සුක්ක සප්පටි භාගා ධම්මා තත්ත අමනසිකාර බහුලීකාරු අයමනාහාරෝ අනුපන්නස්සවා ධම්ම විචය සම්බොජ්ජංගස්ස උප්පාදාය උපන්නස්සවා ධම්ම විචය සම්බොජ්ජංගස්ස භාවනා පාරිපූරියා කෝච භික්ඛවේ අනාහාරු අනුපන්නස්සවා විරිය සම්බොජ්ජංගස්ස උප්පාදාය උපන්නස්සවා විරිය සම්බොජ්ජංගස්ස භාවනා පාරිපූරියා අත්ථි භික්ඛවේ ආරම්භ ධාතු නික්කම ධාතු පරක්කම ධාතු තත්ථ අමනසිකාර බහුලීකාරු අයමනාහාරෝ අනුපන්නස්සවා විරිය සම්බොජ්ජංගස්ස උප්පාදාය උපන්නස්සවා විරිය සම්බොජ්ජංගස්ස භාවනා පාරිපූරියා කෝච භික්ඛවේ අනාහාරු අනුපන්නස්සවා පීති සම්බොජ්ජංගස්ස උප්පාදාය උපන්නස්සවා පීති සම්බොජ්ජංගස්ස භාවනා පාරිපූරියා අත්ථි භික්ඛවේ පීති සම්බොජ්ජංගට්ඨානියා ධම්මා තත්ත අමනසිකාර බහුලීකාරු අයමනාහාරෝ අනුපන්නස්සවා පීති සම්බොජ්ජංගස්ස උප්පාදාය උපන්නස්සවා පීති සම්බොජ්ජංගස්ස භාවනා පාරිපූරියා කෝච භික්ඛවේ අනාහාරු අනුපන්නස්සවා පස්සද්ධි සම්බොජ්ජංගස්ස උප්පාදාය උපන්නස්සවා පස්සද්ධි සම්බොජ්ජංගස්ස භාවනා පාරිපූරියා අත්ථි භික්ඛවේ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි තත්ත අමනසිකාර බහුලීකාරු අයමනාහාරෝ අනුපන්නස්සවා පස්සද්ධි සම්බොජ්ජංගස්ස උප්පාදාය උපන්නස්සවා පස්සද්ධි සම්බොජ්ජංගස්ස භාවනා පාරිපූරියා කෝච භික්ඛවේ අනාහාරෝ අනුපන්නස්සවා සමාධි සම්බොජ්ජංගස්ස උප්පාදාය උපන්නස්සවා සමාධි සම්බොජ්ජංගස්ස භාවනා පාරිපූරියා අත්ථි භික්ඛවේ සමථ නිමිත්තං අභ්‍යග්ග නිමිත්තං තත්ත අමනසිකාර බහුලීකාරු අයමනාහාරෝ අනුපන්නස්සවා සමාධි සම්බොජ්ජංගස්ස උප්පාදාය උපන්නස්සවා සමාධි සම්බොජ්ජංගස්ස භාවනා පාරිපූරියා කෝච භික්ඛවේ අනාහාරෝ අනුපන්නස්සවා උපේක්ඛා සම්බොජ්ජංගස්ස උප්පාදාය උපන්නස්සවා උපේක්ඛා සම්බොජ්ජංගස්ස භාවනා පාරිපූරියා අත්ථි භික්ඛවේ උපේක්ඛා සම්බොජ්ජංගට්ඨානියා ධම්මා තත්ථ අමනසිකාර බෞලීකාරෝ අයමනාහාරෝ අනුපන්නස්සවා උපේඛා සම්බොජ්ජංගස්ස උපාදාය උපන්නස්සවා උපේඛා සම්බොජ්ජංගස්ස භාවනා පාරිපූරියාති ආහාර සුත්තං නිට්ඨිතං